අගමැතිතුමක් කියනවා ඒ වගේම අඳු පක්ෂයේ කට්ටියක් කියනවා ඒ වගේම අපිත් එක්ක ඉන්න අපේ පක්ෂයේ කට්ටියක් කොටසක් කියනවා ඉතින් ඒ වට පාර්ලිමේන්තුව විසිරුවන්නේ 20 වෙනි සංශෝධනය මේ ජනතා මුළු රමත් රටේ ජනතාව සියලු පක්ෂ හැම එකක්ම හැම මැතිවරණ දෙක කියන මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරලා ඒ ගන්න ප්‍රයත්න ඒක ගිහිල්ලා විශ්ව සම්මත කරාට පසුමයි ඊළඟ මහ මැතිවරණයක් ගැන හිතන්න වෙන්නේ ඒක තමයි අපේ ඉල්ලීමත් එහෙම ජනාධිපතිතුමා කියලා තියෙනත් ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ මැතිවරණ ක්‍රමය මේ මනාප ක්‍රමය මේක මේ වෙලාවේ මේක කරන්නේ නැත්නම් ආයි අවස්ථාවක් විතර එන්නෙම නැහැ ඒ නිසා කවුරුත් මේක ගැන කතා කරන කවුරුත් මේක හොඳයි මේක කරන්න ඕනේ කියනවා හැබැයි දැන් ටික ටික කටිය අරෙන්නෙන් අදිනවා සියලු දෙනාගේ මේකම තුවරගෙන මේක කරන්න බැරි නම් ප්‍රධාන පක්ෂවල සහ බහුතර වැඩි පක්ෂ ගණනක සහයෝගය ඇතුව 20 වෙනි සංශෝධනය සම්මත කරන්න ඕන කියන මතය තමයි අපි ඉන්නේ.